චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මසාරගතය කාලෝ අයං භදන්තා ධම්මසාරගතය කාලෝ අයං භදන්තා ධම්මසාරගතය කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුංචෞසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසෝ පපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්ඛු විඤ්ඤේයේසු රූපේසු ගෞරවනීය අපේ ධම්මපාල ස්වාමීන් වහන්සේගෙන අවසරයි. මේ පින්තුන් අහුම් කන් දුන්නා. අද අප සාකච්ඡා කරන මදුපිණ්ඩික සූත්‍රය පිළිබඳව. මදුපිණ්ඩික කියන වචනේ තේරුම තුන වහන්සේ විස්තර කළා. මේ පිණ්ඩ නැත්තම් මේ වදේ කියන එක. මේ වදේ ලක්ෂණය තමයි මේ වදේ කොයි පැත්තෙන් අනුභව කළත් රසය එක වගේ. ඒ වගේම මේ වදේට අමුතු රස කරන්න කියලා රසකාරක දාන්න අවශ්‍ය නැහැ. ඒක ස්වභාවයෙන්ම රසවත්. අනේ වගේ තමයි මේ සූත්‍රයත් ඊටාම මිහිරි සූත්‍රයක් හොඳට අහුම්කන් දුන්නොත් මේක අපේ ජීවිතයේ සිදුවන ඉරණම ගැන කියන සූත්‍රයක් සහ සසරෙන් මිදීම ගැන තියෙන ඊටාම වැදගත් සූත්‍රයක්. ඔබ හුඟක් වාසනාවන්තයි මේ සූත්‍රය ඇහිමට අවස්ථාව ලැබීම ගැන. ඒ ගැන ඔබ සතුටු වෙන්න. සූත්‍රය දේශනා කරේ කපිලවස්තුවේදී බුදුහාමුදුරෝ උදෑසන පිණ්ඩපාතේ ගිහිල්ලා හවස් සරුවේ පිණ්ඩපාතේ වැල කියලා මහා වනයේට වැඩම කළා. ওই මහා සම්මෙම සූත්‍රයම දේශනා කරපු ස්ථානය මහා වනය කියලා ලොකු වනයක් තිබුණේ. වනයේට උන්වහන්සේ විවේකීව හවස් සරුවේ ඉන්නකොට දණ්ඩපාණි කියන ශාක්‍ය රජතුමා බුදුහාමුදුරු හමු වෙන්න ආවා. ඇවිල් උන්වහන්සේත් එක්ක සුහදව කතා කළා. කතා කරපු අවස්ථාවේදී එතුමා අහනවා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? කිං වාදී සමනෝ කිමක් හායසි ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ කුමන වාදියෙක්ද? ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? මොනවා කියන කෙනෙක්ද? ඔබ වහන්සේගේ වාදය මොකද්ද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යථාවාදීකෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය න කේනචි ලෝකේ විග්ගහය තිත්තති. ඒක තේරුම තමයි ලෝකේ යම්කිසි කෙනෙක් දෙවියන් මිනිසුන් සහිත ලෝකයේහි යම්කිසි කෙනෙක් වාද කරන අතුරින් වාද නොකර ඉන්නවා නම් ඒක තමයි මගේ වාදය කියලා. ඈ ලෝකයේ මිනිස්සු වාද විවාද කරනවා. ඒ වාද විවාද කරන ලෝකයේහි වාද නොකර ඉන්න එක තමයි මගේ වාදය කියලා. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරන තව දුරට ලෝකයේ යම්කිසි කෙනෙක් යථාජපන කාමෙහි විසංයුත්තා විහරන්තං තම් බ්‍රාහ්මණං අකතං කතින් ඒ වගේම චින්න කුක්කුච්ඡං බවා භවේ වීත තන්නං සංඥා නාමසෙන්ති. ඒක තේරුම තමයි යම්සේ කාමයන්ගෙන් දුරුව කම්සැපෙන් දුරුව යම්සි බ්‍රාහ්මණෙක් වාසය කරනවා නම් ඒ වගේම සැක සංඛා දුරු කළා. කොහොමද උනේ කියන විචිකිච්ඡාව දුරු කරලා, ඒ වගේම තෘෂ්ණාව දුරු කරලා, භවය පිළිබඳ වාසාව නැති කළා. ඒ වගේම සංඥාවට බැස නොගෙන, සංඥාවලට ආස නොකර කෙනෙක් ඉන්නව නම් අන්න එවැනි කෙනෙක් තමයි මම කියලා සඳහන් කළා. මේක තමයි මගේ වාදය කියලා. මොකද බුදුහාම සඳහන් කරන්නේ ලෝකෙ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි නිතර මහානම මේක උනේ කොහොමද, මේක උනේ කොහොමද කිය අහනවා. මේකට කියන විචිකිච්ඡාව කියලා. සැකය. මේක නැති වෙන්නේ කොතෙන්ද? සෝවාන් නිමිති තමයි නැති වෙන්නේ. සෝවාන් වෙනකම් අපට සැක තියෙනවා. ගියාත්මේ හිටියද නැද්ද, ඊළඟ ආත්මවලට යනවද, මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද, සත්වයක ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්න ගොඩාක් අපේ ළඟ දැන් තියෙනවා. මේ ප්‍රශ්න ටික මේ දෘෂ්ටි සියල්ලක්ම විසඳෙනවා සෝවාන් වුණාට පස්සේ. අස්මිමානය තියෙනවා. මානය කියන වෙනම චෛතසිකයක්. මානය නැති වෙන්නේ රහත් වීමේදී. නමුත් දිට්ඨි කියන ඒවා දෘෂ්ටි නැති වෙනවා. අපේ ප්‍රශ්න හුඟක් විසඳෙනවා සෝවාන් වීමත් එක්ක. මොකද යථාර්ථයේ තේරෙනවත් එක්කම ප්‍රශ්න හුඟක් निराකරණය වෙනවා. දැන් බලන්න පොඩි කාලේ මේ ඇත්තන්ගේ දුවල පුතාලා අවුරුදු 2 4 වගේ කාලේදී හුඟක් ප්‍රශ්න අහනවා නේද? දකින්නේ මේක කොහොමද උනේ, කොහොමද කිය කහනවා නේ. නමුත් ටික ටික වයස යන්නේ මේ ප්‍රශ්න හුඟක් හඩු වෙනවා. ඒකම සමහර දේවල් තේරෙනවා. ඒ වගේම වාද කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. බුදුහාමර තවත් කෙනෙක්ගේ සඳහන් කරනවා වරක් තවත් කෙනෙක් ඒ වගේම ප්‍රශ්නයක් කරන බුදුහාමරගේ වාදය මොකද්ද කියලා. උන්වහන්සේ සඳහන් කරනවා ලෝකෝ මයා විවදති අහං ලෝකේන න විවදාමි කියලා. ලෝකයේ මා සමග වාදේ කරනවා මම ලෝකයේ සමග වාද කරන්නේ නැහැ කියලා. හැබැයි බුදුහාමර වාදවලට කිහිප අවස්ථා තියෙනවා ඒ කී අනිත්‍ය ආරාධනා කරපු වෙලාවවලදී. ඒකට උත්තර දෙන්න ගිහිලා තියෙනවා. නමුත් කෙනෙක් පරාජය කරන අදහසින් නෙවෙයි ගියේ, ධර්මයේ විස්තර කරන අදහසින්. ධර්මයේ පැහැදිලි කළ දේලා දෙවියන් සහිත ලෝකයේ බොහෝ දෙනාට අනුකම්පා පිණිස, යහපත පිණිස යම් යම් අවස්ථාවලදී උත්තර දෙන්න ගිහිලා තියෙනවා. දැන් සච්චක කියන බ්‍රාහ්මණයත් එක කරපු වාදයේ ඒ වගේ දෙයක්. බුදුහාමුදුරු ඉස්මතු වෙන්න කරපු සාකච්ඡා නෙවෙයිවා. ලෝකයට යථාර්ථය තේරුම් කළ දීමේ අදහසින් කරුණාවෙන් කරපු දේශනා තමයි මේ. දැන් මෙතෙන්දී බුදුහාමුදුරුව මෙන්න මේ කරුණ සඳහන් කළා. ඊට පස්සේ උන්වහන්සේ මේක ප්‍රකාශ කරාට පස්සේ දණ්ඩපාණේ නලලක් රැලි ගන්නලා දිවත් එළියට දාලා හා එහෙමද කියලා අහලා නිකන් අමුතු විදියට විරිත්තල වගේ ආ හොඳයි කියලා ඊට පස්සේ යන්න ගියා. ඔව් ඊට වඩා දෙයක් බුදුහාමුදුරන්ගෙන් අහලා ඒක විමස ගන්න උත්සාහයක් දැරුවේ නැහැ. පින්තුනේ ශාක්‍ය වංශේ දැන් දේවදත්ත හාමුදුරුව ගැන සඳහන් වුණා. දේවදත්ත හාමුදුරුව ශාක්‍ය වංශික කෙනෙක්. දැන් දේවදත්ත හාමුදුරුවත් එක්ක කීප දෙනෙක් මහණුණා. ආනන්ද, නන්ද, බගු, කිම්බිල, දේවදත්ත, අනුරුද්ධ මේ වගේ ශාක්‍ය කුමාරවරු කීප දෙනෙක් මහණුණා. ඒ අතරින් එක්කෙනෙක් තමයි දේවදත්ත. එයා ශාක්‍ය කෙනෙක්. මේ දණ්ඩපාණේ ඒ වගේ ප්‍රාදේශීය රජ කෙනෙක් වැටියට හිටිය කෙනෙක්. එතකොට ඔහු එතනින් විතරයි අහලා නැවැත්තුවේ. ඔහු ඊට වඩා එහාට යන්නට ඔහුට අවස්ථාව නැති වුණා. පින්තුනේ මේක තමයි ධර්මයේ ස්වභාවය. බුදුහාමර බලෙන් ඉතුරු ටිකක් අහන්න කියලා බලකලේ නැහැ. බලකල සමානට කරන්න බෑ. මොකද මේකට පින්තුනේ ලොකු වාසනාවක් තියෙනට ඕන. සුළුපටු වාසනාවකින් මේක අහන්න බෑ. ඒක අහන්නට, ඒකේ අර්ථයක් කරා යන්නට මහා භාග්‍යයක් තියෙන්න ඕන. උත්සාහයක් තියෙන්න ඕන. වීරයක් තියෙන්න ඕන. මේ හැම දෙයකම ප්‍රතිඵලය තමයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබීම කියලා කියන්නේ. කෙසේ වෙතත් ඔහු බුදුහාමුදුරුව වෙතින් නික්මල ගියාට පස්සේ සහස්වරුවේ නැවත බුදුහාමුදුරුව නිග්‍රෝධාරාමයට වැඩම කළා. ශාක්‍යයන් හදලා දීපු, ශාක්‍ය වංශිකයන් පූජා කරපු පන්සල නිග්‍රෝධාරාමය, නුගගහක් ආශ්‍රිතව තිබිච්ච පන්සල. ඉතින් මේ පන්සලට වැඩම කරාට පස්සේ බුදුහාමුදුරුව අර දණ්ඩපාණිත් එක්ක ඇති වෙච්ච සාකච්ඡාව ධර්මශාලාවේ රැස්වලා හිටිය ස්වාමින් වහන්සේලාට සඳහන් කළා. මහණෙනි, අද මම දිවා විහරණය කරන අවස්ථාවේදී දණ්ඩපාණි මෙහෙම ආවා, ඇවිල්ලා මාත් එක්ක සුහදව කතා කළා. කතා කරපු අවස්ථාවේදී ඔහු මගෙන් අහුව කුමන වාදියේද කියලා, මම මේ අවස්ථාවේ මේ වගේ උත්තරයක් දුන්නා කියලා. අර සිදුවෙච්ච සිද්ධිය එහෙමම බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා. බුදුහාඳුරන මහාවනයේහි බෙලිගසක් මුල තමයි හිටියේ. මේ බෙලිගස මුලින් අවස්ථාවේ තමයි මේ දණ්ඩපාණේ බුදුහාමුදුරන්ගෙන් මේ විදිහට ප්‍රශ්න කළේ. දැන් අර සාකච්ඡාව නැවත බුදුහාඳුරෝ වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන අවස්ථාවේදී අර මුලින් කරපු කතාව එහෙම සඳහන් කළා. ඒක අපි ඊටාම වැදගත් නැවතත් බලාගන්න එක. බුදුහාඳුරෝ සඳහන් කරනවා දෙවියන් සහිත ලෝකයේහි වාද කරන අතුරින් මම වාද නොකර ඉන්න කෙනෙක්. ඒ වගේමයි ලෝකයේහි කාමයන්ගෙන් දුර වෙලා සැක දුරු කරලා භවයේ පිළිබඳ වාසාව දුරු කරලා සංඥාවට බැස නොගෙන කෙනෙක් ඉන්නවනම් සංඥාවට ආසා නොකර කෙනෙක් ඉන්නවනම් මම අන්නේ ඒ වගේ කෙනෙක් කියලා. මෙතන පිනුතුන ඉතාම වැදගත් කාරණයක් කියනවා සංඥා කියන එක. සංඥා කියලා කියන්නේ මොනවටද? සංඥා කියන්නේ යමක් හඳුනා ගන්න එක. දැන් අපි ඇහෙන් දැකපු රූපය සංඥාවක් හැටියට අපි ගන්නවා. හඳුනා ගැනීමක් හැටියට ගන්නවා. කනෙන් අහපු ශබ්දේ වගේම ගන්නවා. මේ සංඥාත් එක්ක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අපි ජීවත් වෙනවායි කියලා කියන්නේ මේ සංඥා එකතු කර ගැනීම. අධ්‍යාපනය ලැබනවා කියන්නේ ඒක. සංඥා ටිකක් වැඩි කරගන්න එක. එතකොට මේ සංඥා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දුකට හේතු වෙන දුක වැඩි වෙන සංඥා ටිකක් තියෙනවා. අවිද්‍යාවෙන් ගන්න සංඥා තියෙනවා. ඒව සසරට යන දුක ඇතිවීමට හේතු වෙන සංඥා. අවිද්‍යාව මුල්ල ඇති වෙන සංඥා. ඒ වගේම පින්නතුනි සංඥා සියල්ලක්ම බැහැර කරන්න කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. ඇයි ඒ? විද්‍යාව මුල් වෙලා ප්‍රඥාවෙන් දියුණු කරන සංඥා තියෙනවා. දැන් ගිරමානන්ද සූත්‍රයේ තියෙන්නේ දස සංඥා ගැන. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිරත සංඥා, සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා, ආනාපාන සති කියලා දස සංඥාවක්. ඒව දුරු කරන්න ඕනද? ඒව වඩන්න ඕන සංඥා. ඒව මේ ධර්ම මාර්ගයේදී ලෝකය පසක් කරගන්න, ලෝකය ප්‍රත්‍යක්ෂ කරගන්න අප විසින් වැඩිය යුතු සංඥා. ඒව කුසල පැත්තේ ඒවා. දැන් මෙතන මේ කියන සංඥාව සංඥාවේ බැසගෙන ඉන්නේ නැහැ කියලා කියන්නේ. අපි ඇහැට රූපයක් දැක්කොත්, කනට ශබ්දයක් ඇහුනොත්, ඒ ශබ්දේ කරා අපි නැවත යන වේ කොහොයාගෙන. උදාහරණයක් ගත්තොත් අපි උදේ ඒ උදාහරණේ කිව්වා. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියහම අපේ රූපය පේනවා. ඒ වගේම අපේ ළඟ ඉන්න සුරසල් සතත් අපිත් එක්කම කණ්ණාඩිය ඉස්සරහා ඉන්නවා. අපි දන්නවා අපි කණ්ණාඩිය ඉස්සරහට යන්න කලින් රූපයක් තිබුණේ නැහැ කියලා. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ රූපය හටගත්තා කියන එක අපි දන්නවා. හැබැයි අර සතා දන්නවද? ඒ සතා දන්නේ නැහැ. ඒ සතා හිතන් ඉන්නේ කණ්ණාඩියට යන කලින් බල්ලෙක් එතන හිටිය කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ කණ්ණාඩිය ළඟින් අපි ආවට පස්සේ අපි දන්නවා මොකක්වත් එතන ඉතුරු වෙලා නැහැ කණ්ණාඩිය කියලා. නමුත් බල්ලා එහෙමද? බල්ලා නැවත යනවර කලින් බල්ලව බලන්න. විවේක ලැබිච්ච ළඟින් ආයි කියලා බලනවා, බුරලත් වෙනවා. අර සංඥාවේ ස්වභාවය. පිනුතුනේ සම්මුති ලෝකය අනුව අපට නොඑක් දේවල් තියෙනවා. නීති රීති, අධ්‍යාපනයේ, කර්මයේ ඔක්කොම තීරණය වෙන්නේ මේ සම්මුති සත්‍ය අනුව. නමුත් පරමාර්ථ සත්‍යට එනකොට මේ හේතුඵල ධමත් එක්ක වර්තමානයේ අපට හටගන්න අත්දැකීමක් තමයි අපි මේ විඳින්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි සංඥාවලට බැස ගන්නවා කියලා කියන්නේ. අපි යමක් ඇසලා තියෙනවා නම්, දැකලා තියෙනවා නම්, අහලා තියෙනවා නම්, ගණසුඳ විඳලා තියෙනවා නම්, රස විඳලා තියෙනවා නම්, පහස ලැබලා තියෙනවා නම්, හිතට අරමුණ ඇවිල්ලා තියෙනවා නම්, අපි ඒවා හඳුනාගෙන ඒක තුල බැසගෙන ඉන්නවා තවම තියේ කියලා. මෙන්න මේක තමයි පින්නතුනි දුකට හේතුව. උදාහරණයක් කිව්වොත් අපිට කවුරු හරි බැන්න කියලා කියමු. අපිට කවුරු හරි පිටසක් මැද්දේ බැනපු අවස්ථාවක් තියෙනවා කියමු. ඒ බැනපු කෙනා මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? ආපු ගමම අපිට ටිකක් හිතට පොඩි ප්‍රශ්නයක් එනවනේ. ඇයි එහෙම වෙන්නේ? අපි ඒ බැනපු සිද්ධියට එහෙම යනවා. ඒ නිරුද්ධ වෙච්ච අතීතය, ඒ නිරුද්ධ වෙච්ච අතීතය අපි නැවත ජීවත් කරනවා. ආයි මනස ධම්මාලම්බන එකතු වෙන ආයයකට යනවා. මෙන්න දුක හටගන්න හැටි. ඒක අපට හරියට වර්තමාන මොහොතේ හරියට සම්මා සතියෙන් හිටියොත් අපට ඒක සිහි කරන්න පුළුවන්. මතක් කරගන්න පුළුවන්. මතකේ නෙවෙයි වර්ධ. මතක් කරනකොටම අපි අතීතයට යනවා නම්, ඒ සිද්ධිය ජීවත් වෙනවා නම් අන්න ඒකයි දුක කියලා කියන්නේ. මෙන්න මේ සංඥාවට බැස නොගත්තු නිසා බුදුහාමුදුරෝ උන්වහන්සේට සැක සංකා නැහැ. දැන් අර කණ්ණාඩිය ළඟට යනකොටම අපි දන්නෝනේ රූපය එතෙන්ද ඇති වුණා කියලා. අපි හිතනවද අපි තරක විතරක කරනවද කට්ටියත් එක්ක යන්න කලින් මේ වගේ රූපයක් තිබ්බ රූපේ මේ වගේ ලක්ෂණයි මං ආවට පස්සේ රූපිය මෙහෙම ඇති කියලා කතා කරනවද යා? දැන් කවදාවත් කතා කරන දෙයක් ඉතුරු වෙලා නැහැ. අන්න ඒ වගේ පිනතුනි මේ විචිකිච්ඡාව දුරු වුණොත් ගිය ආත්මෙ හිටියද නැද්ද කොතනද හිටියේ මොන ආත්මෙද හිටියේ කියන තරක විවාද කරන එක සම්පූර්ණව නැති වෙනවා. හැබැයි ඔබට මතක් කරගන්න පුළුවන් ගිය ආත්මෙ ඉපදෙච්ච ස්ථානේ බුදුහාමරෝ ජාතක කතාවල දක්වලා තියෙනවා. ඒ සිහි කරන්නේ මනස දැන් මනස සිහි කරන බව දැනගෙන අපි ගිය ආත්මෙ සිහි කරනකොට අපි ගිය ආත්මෙ මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වෙනස් සතෙක් හරි වෙලා හිටියනම් අපි ඒ සිද්ධියට ගිහිල්ලා සංඥාවේ බැසගෙන තමයි අපි කතා කරන්නේ. බුදුහාමුදුරු ජාතක කතා සඳහන් කරන්නේ සංඥාවේ බැසගෙන නෙවෙයි. ඒ වගේම බුදුහාමුදුරු අනාගතය ගැන සඳහන් කළා. සුපර්බුදු රජතුමා මිය ගිහිල්ලා දවස් 7කින් නිර යනවා කියලා කලින්ම කිව්වා. ඒ අනාගතය ගැනත් කිව්වා. ඒත් කිව්වේ සංඥාවට බැසගෙන නෙවෙයි. බුදුහාමුදුරන්ගේ අපේ අතර තියෙන වෙනස ඒක. රහතන් වහන්සේගේ අපේ අතර තියෙන වෙනස. ඒ සංඥාවෙන් බැස නොගත්තොත් ඒ සංඥාවෙන් පස්සේ හට ගන්න අනිත් දුක් ටික හට ගන්නෑ. වාද විවාද කරන ගති නැහැ. තරක විතරක කරන ගති නැහැ. කලහ විවාද ඇති වෙන්නේ නැහැ. මේ සූත්‍රයේ දැක්වෙනවා කලහ විවාද දඬු මුගුරු ගැනීම සියල්ලක්ම හටගන්නේ තෘෂ්ණාව හටගන්නේ මෙන්න මේ සංඥාවට බැස ගැනීමත් එක්ක කියලා. මේක කෙටියෙන් බුදුරජාණන් වහන්සේ අර නිග්‍රෝධාරාමේහි ධර්මශාලාට රැස්ව සැස්තිච්ච ස්වාමින් වහන්සේලාට සඳහන් කළා බුදුහාඳුරෝ ලොකු ඉස්සරයක් කළේ නැහැ. බුදුහාඳුරෝ නැකිටල වැඩම කළා. සුගතෝ උත්තායසන විහාරං කියලා උන්වහන්සේ නැගිටල ගියා. ආසනෙ නැගිටලා වැඩම කළා. වැඩම කළා ටික වෙලාවක් ගියාට පස්සේ අර කහපු ස්වාමීන් වහන්සේලා මේ ගැන සාකච්ඡා කළා. බුදුහාමුදුරුවෝ මේ කරපු කෙටියෙන් කරපු දේශනාව අපි විස්තර වශයෙන් දැනගන්නට ඕන. අපි මේක කොහොමද නිදාන වශයෙන් දැනගන්නේ කියලා උන්වහන්සේලාට යම් කිසි අදහසක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරු මෙතෙන් දෙ කාරණයක් සඳහන් කරනවා. තවත් වැදගත් කාරණයක් තියෙනවා. මෙතෙන්දී බුදුහාමුදුරු දේශනා කරනවා යතෝ නිධානම් වික්ඛූ පුරිසං. මේ පුරුෂයා ප්‍රපංචවලට බැස ගන්නවා කියලා. ප්‍රපංච හට ගන්න. දැන් මේ සූත්‍රයේ තියෙන වැදගත්ම වචන වලින් දෙකක් තමයි, එකක් තමයි සංඥානි දෙක ප්‍රපංච. ප්‍රපංච කියල කියන්නේ මොනවටද? ප්‍රපංච කියන්නේ මේකට ෆිනොමිනා කියලාත් කියනවා. වචන කිහිපයක් ඉංග්‍රීසියෙන් කියනවා තෘෂ්ණා දෘෂ්ටි මාන වලට නැත්තම් කෙලෙස් වලට කෙටියෙන් කියන නමක් තමයි ප්‍රපංච කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රපංච විසින් පුරුෂයාව බැඳ ගන්නවා, පුරුෂයා හඳව ගන්නවා මෙන්න මේ සංඥාවට බැස ගැනීමත් එක්ක කියලා. අර සංඥාව නිදාන කොටගෙන සංඥාව හේතුවෙන් පුද්ගලයා මේකට බැස ගැනීම නිසා මොකද වෙන්නේ? ඒ පුද්ගලයා තමා යමක් දැක්කනම්, තමා යමක් ඉන්ද්‍රිය තුලින් හඳුනාගත්තනම්, ඒ හඳුනාගත්තු දේ අභිනන්දති, අභිවදති, අජ්ජෝස්හය තික්තති. අභිනන්දති ඒ ගැන සතුට වෙනවා. අභිවදති ඒ ගැන බොහොම ඉහලින් කතා කරනවා. අජ්ජෝසය තිට්ටති ඒකේ බැස ගන්නවා. දැන් කවුරු හරි කෙනෙක් මොන හරි කිව්වනම් තමන් කෙනෙක් දැක්කනම් ඒ දැකපු ගෙනාගෙන තවත් ඈත් එක කියන ඒ කියනකොට මේක තමයි කියන්නේ රස කර කර කියනවා. අහවල් කෙනා මෙහෙමයි මෙහෙමයි වැඩ කළේ, මට මෙහෙමයි කළේ, මෙහෙමයි මුණ ගැහුණේ, අහවලා මෙහෙම කළා කිය ඒ ඔක්කොම ටික මේ සාකච්ඡා කරන්නේ මේ ප්‍රපංච ටික අපි ගොඩගසා ගන්න හැටිමින්. අන්න ඒ ප්‍රපංචත් එක්ක බැසගෙන ඉන්නවා නම් අන්න ඒ තැනැත්තා දුක හටගෙන ඉන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කොහොම කෙනෙක්ද? බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එත්ත චේ නත්ති අභිනන්දි තබ්බං. මම මෙහි බැසගෙන ඉන්න නිසා මං ගුණ කතන කීමක් මට නැහැ. නැ අභිවදති නැවත කතා කිරීමක් මට ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම න අජ්ජෝ සායතිත්තේ ඒකේ බැසගෙන මම නැහැ. අන්න එහෙම නොතිබීමම තමයි මොකද්ද? ඒ සේවන්තෝ රාගානුසයං, ඒ සේවන්තෝ පටිගානුසයං, ඒ සේවන්තෝ දිඨානුසයං. මෙන්න මේක තමයි රාගයේ කෙලවර. මෙන්න මේක තමයි ద్వේසේ පටිගයේ කෙලවර. මේක තමයි තෘෂ්ණාවේ කෙලවර. මෙන්න මේක තමයි අවිද්‍යාවේ කෙලවර. මානෙහි කෙලවර, දෘෂ්ටිවල කෙලවර, විචිකිච්ඡාවේ කෙලවර කියලා. අමාරුද? එතකොට යමක් පින්නතුනි සංඥා වශයෙන් අර නිරුද්ධ වෙච්ච අතීතයේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා දැකපු එක තියෙනවා කියලා අල්ල නොගත්තොත් එයාට ඒකට ආසාවක් හිතෙන්නේ නැහැ. එයාට ඒ ගැන ආයි කතා කරන්න දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සැකයක්වත් නැහැ. ඒක තව තියෙනවද නැද්ද කියලා කතා කරන්නේත් නැහැ. ಗುಣකතනියකුත් නැහැ. අපිට කණ්ණාඩියේ තියෙන රූපය ගැන ආසාවක් තියෙනවද? අල්ලගන්න යනවද අපි? ඒක කවුරුත් හොරකම් කරන්නේ කියලා බය වෙනවද? කිසිම දෙයක් නැහැ නේ. ඒ සිද්ධියම තමයි පින්නතුනි. ඒ සිද්ධියම තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් හැම නැහැ කියලා. සම්මුති සත්‍ය අනුව අපට දෙයක් තියෙනවා ඒක හරි. දැන් වාහනේ පාරේ නවත්තලා ඇවිල්ලා ඇති වාහනේ වෙන කෙනෙකුට කියනවා ෆොටෝ එකක් අරන් එන්න පුළුවන්. කෙනෙකුට සම්මුති සත්‍ය අනුව කියන්න පුළුවන්. නමුත් පින්නතුනි අපේ ලෝකයේට ඒක නැඹුරු වෙන්නේ අපි ඒක බලනකොට හරි ඒ ගැන අහනකොට හරි ඒ ගැන රූපයක් බලනකොට හරි එහෙන් දැකලා හරි ඒකේ ගඳ සුවඳ ඇවිල්ලා හරි මේ ඉන්ද්‍රිය තුලින් ඒ ගැන දැනුමෙන් හරි මේ ඉන්ද්‍රිය තුලින් නැවත අලුතෙන් ඒකට හට ගන්නකොට තමයි අලුතෙන් අත්දැකීම එන්නේ. දැන් කණ්ණාඩිය ළඟ අපි කිව්වොත් පින්තූරේ එතනම නැති වුණා කියලා අපි කිමු බල්ලා අපි ඉන්න බල්ලට කතා කරන්න පුළුවන් නම් බල්ලා කියන්නේ බොරු කියන්න එපා යම් බලන්න කණ්ණාඩිය ළඟට යන් කියලා එක්ක යන මේ බලන්න තියෙන්නේ ඔයා නැහැ කිව්වට ගියාට පස්සේ තියෙනවනේ ඒ සතාට කතා කරන්න පුළුවන් අපි මෙහෙදි කිව්වොත් නෑ බල්ලෝ අනේ එහෙම කණ්ණාඩිය නෑ එනකොටම නැති වුණා කියලා බල්ලා කියන්නේ නෑ නෑ අංකල් බොරු කියන්න එපා යම් කණ්ණාඩිය ළඟට ඈ මේ බලන්න මේ යනකොටම පේනවා ඊට පස්සේ අන්න ඒ වගේම තමයි පින්නතුනේ අපේ අත්දැකීම් ටික එතකොට අන්න ඒ ඒකයි අපි ඉදිරියේ කතා කරනවා මෙන්න මේ කාරණා ටික හරියට දැනගත්තොත් ඒ දැනගත්තු කෙනාට කලහ විවාද නිග්‍රහ දඬු මුගුරු ගැනීම සියල්ලක්ම නැති වෙනවා. මෙන්න මේක තමයි මගේ දැක්ම, මේක තමයි මගේ දර්ශනය, මේක තමයි මං කෙලෙස් ප්‍රහීන කරපු ආකාරය, මේක තමයි මම බලන විදිය කියලා අර දණ්ඩපාණේට බුදුහාඳුර සඳහන් කරපු කාරණා ස්වාමින් වහන්සේලා ළඟදී විස්තර කරද්දී මේක කෙටියෙන් සඳහන් කළා. බුදුහාඳුර නික්මිලා ගියාට පස්සේ තවදුරටත් මේ කරුණ දැනගන්නට භික්ෂුන් වහන්සේලාට ඕන කළා. එනිසා තමයි උන්වහන්සේලා එකල ප්‍රසිද්ධව හිටිය කෙටියෙන් දේශනා කරපු කාරණා විස්තරාත්මකව දේශනා කිරීමට දක්ෂව හිටිය මහා කච්චාන හාමුදුරුව හොයාගෙන මේ ස්වාමීන් වහන්සේලා ගියේ. බුදුහාඳුර වෙහෙතර පත් කරන්න උත්සාහ කරේ නැහැ. දැන් අතුණත් එහෙම නෙනේ පන්සියක දැතැමිට ගුරුවරයෙක් කියන දේ නොතේරුණා නම් අපි කරන්නේ අපිත් එක්කින යාළුවෙක්ගෙන් අහගන්නවනේ. පන්තියෙන් පස්සේ හරි මොකද ආයි ගුරුවරයට බාධාවක් හෝ ඇතැම්මිට ගුරුවරයා කේන්ති ගණේ කියලා මොකක් හරි දෙයක් අපි ඇතැම්මිට එයාගෙන් අහන්නේ යාළුවෙකින් අහගන්නවා. අන්න ඒ වගේ තමයි එහෙම හිටිය සබ්‍රහ්මචාරින් වහන්සේ කෙනෙක් තමයි මහකච්චාන හාමුදුරුවෝ. ඉතින් මහකච්චාන හාමුදුරුවෝ හම්බෙන්නේ කියලා සහෝදරට මේක විස්තර ඇහුවා. අපි හතර. අන්නේ කෙලෙස් සත්‍යපත්ති බැඳලා ඔය ප්‍රපංචයෙන් මේක අපි වැහිලා. ඒක තවත් ලේසි උදාහරණයක් අපි මේ පාලි සාහිත්‍යයේ තියෙන උදාහරණයක් තියෙනවා. ඔබ අහලා ඇති සංගරක්ෂිත හාමුදුරු, භාගිනී සංගරක්ෂිත හාමුදුරු අහලා වුණද නම් නැහැ. මේ සංගරක්ෂිත හාමුදුරු කියලා කියන්නේ බුදුහාමුදුරුගේ කාලේ මේ කතාවක්. මාම හාමුදුරු ගාව පැවිදි වෙච්ච පුතා හාමුදුරු. මේ හාමුදුරුගේ නම සංගරක්ෂිත. මේ හාමුදුරු පැවිදි වෙලා කැමැත්තෙන් නෙමෙයි තරුණ කාලේ අවුරුදු 20යි 25යි වයස බලෙන් මාමගේ බලකීම නිසා මේ පුතා හාමුදුරු මහා වෙලා ඉන්නේ. ඉතින් කැමැත්තෙන් නෙමෙයි හිටියේ පන්සලේ. පන්සලේ ඉඳලා බලන්න ඕනේ. ඒක තේරෙනවා මේ හරි මේ අමාරු ඉන්න. මේ නීති රීති වැඩි වැඩ කොටක් තියෙනවා. වනපොත් කියවන්න ඕන, වනපොත් කරන්න ඕන, කටපාඩම් කරන්න ඕන. මේ සංග්‍රහිත හාමුදුරන්ට ඇල්මෑනේ මේ තරුණ කාලේ හරි අමාරුයි මේක කරගෙන හිටියේ. ඉතින් හැමතිස්සෙම හොයනවා යන්නේ ගෙදරට. අපෝ ගෙදර පැනලා යන්නේ හොයනවා කියන. මාමත් දේශින් යන්න දෙන්නේ නැහැ. මාම රහත් වෙලා රහතන් වහන්සේ. ඉතින් මාමට කිව්වට අහන්නේ නැහැ. මේ මාම හාමුදුර යන්න දෙන්නේ නැහැ. සංග්‍රහ හාමුදුරුත් හිතා ඉන්නවා මාම යන්න දෙන්නේ නැහැ කොහොම හරි පැනලා යන්න ඕනේ කියලා. ඉතින් මොකද කරන්නේ දවසක් දැන් මම ආමුදුරෝ මේ විවේකව පුදුවේ මේ හාන්සිලා ඉන්නකොට දැන් ගෝලයා සාමාන්‍යයෙන් ටිකක් ගෘහාමුදුර ගෞරවයෙන් නිසා අර පවන් සලන්න ඕන සාමාන්‍යයෙන් එක ඒක ලේසි නෑ පවන් සලන්න ඕන ඒ පවන් සලසලා ඉන්නකොට සංඝරක්ෂිත ආමුදුරෝ හිතනවා මම යන්න දෙන්නේ නැහැ දැන් අම්මට කියලා හරි කමන්නේ මම මෙහෙන් යන්න ඕන වයසත් හරි ගිහිල්ලා ලස්සන යාළුවෙක් මේ කොහෙලා අසාධ්‍ය කරගන්න ඔක්කොටම ඇති ඊට පස්සේ ටික කාලයක් ගියාම අවුරුද්දකින් විතරක් ළමෙක් එක්ක මම වෙන්නේ නැහැ නිකන් ඉන්නේ බබේ හම්බුණාම ඉතින් මේ ළමයාත් එක්කගෙන මට පුළුවන් අපේ මාමව වරන්ගේ සිවුරු පිළිකරත් අරගෙන හාමුදුරුවෝ බෙහෙත් ටිකත් අරගෙන අපි දෙන්නම පොඩි මේ කරත්තයක නැගලා අරුවත් වඩාගෙන අපි එනවා මාමෝ බලන්න මාමා හම්බු බලන්න. ඇවිදින් ඉතින් පාරෙච්ච හොඳ නැහැ කොහෙද මේ යන්නේ? අර යනවා හිත සෑහෙන. ගිහිල්ලා එනකොට ඔක්කොම ඉමේජින් වෙනවා. ඔක්කොම පේනවා පාරේ එනකොට පාරේ වලවල් තියෙනවා. ඔය කරත් එනකොට දැන් ඔය ප්‍රීවිය නැහැ. වලවල් වැටෙනකොට ළමයා වැටෙන්න හදනවා. මගේ නෝනා සැලකිලිමත් නොවුනොත් ළමයා වැටෙනවා. වැටුනොත් ඒ මම ගහනවා මෙහෙම කියලා අර මේ වටාත්තේ ගහනවා පුළුවන් ඊට පස්සේ මේ අරහතු දන්නවා මේ තමන්ගේ ගෝලහාමුදුර හිතුව ගිහිල්ලා තියෙන්නේ මේ බැඳලා ළමයාත් වටාගෙන ඉනවා කියලා ඊට පස්සේ තමන්ගේ නෝනට ගහන්න බැරිව මට ගහන්න කියලා ඉතින් ලැජ්ජ හිතනවා මේ කතාව කියන්නේ අර දුරන් ගමන් ඒක චරන් අසලිකම් ගුහාසයන් කියන ගාථාවත් එක්ක මේ කතාවෙන් අපිට දැනගන්න පුළුවන් ප්‍රපංචේති කියන්නේ ඔන්න ඕක. ඒ හාමුදුරුවෝ සංඝරක්ෂිත හාමුදුරුවෝ මොකද කළේ? අන්න ප්‍රපංචේ කරගෙන ගියා. ඉතින් එකිනෙකට මවාගෙන බොහෝ පැහැදිලි අර හරියට මේ චිත්‍රපටයක් වගේ සෑහෙන සංකල්පනාත්මක මවාගෙන අර තියෙන දැන් තියෙන සංඥාවෙන් අනාගත සංඥාතික හදාගෙන ගියා. දැන් ඕක අපි අතීතයට දැම්. ආරු කිව්වේ දැන් කවුරුක බැලප් එකක් කවුරුන් ගහපු එකක් මේ ඒක මොකක්ද කරන්නේ අතීත ප්‍රපංචයේ අතීතයේ පිළිබඳව අපි ප්‍රපංචය කරනවා මේ වෙච්ච සිද්ධියේ වෙච්ච සංඥාව තව තවත් කොටි හදනවා දැන් සමහර වෙලාවට ඔබ හිතලා නැද්ද මට බැලප් එක කෙනාට මම දුන්න උත්තරේ මදි කියලා හිතලා නැද්ද මට සමහර වෙලාවට කී හිතලා තියෙනවා මට සමහර වෙලාවට හිතලා තියෙනවා මම දුන්න උත්තරේ මදි කියලා සාර මදි තව ටිකක් වැඩියෙන් වචන දාලා කියන්නේ තිබුණේ. එහෙම හිතලා නැද්ද? මොකද ඒක හිතුනේ. අන්න අපි ප්‍රපංචය කරනවා. වෙච්ච සිද්ධිය අපි ට්‍රයි කරනවා. අර යා මෙහෙම කියපු වෙලාවේදී මට අර වචනයකුත් දාලා කිව්වනම් හොඳටම අරයට පහරක්. අන්න අතීත ප්‍රපංචය. ඒක ඉස්සෙල්ලා අර ගාතන කතාවේ අනාගත ප්‍රපංචය. තව උදාහරණ ඕන තරම් තියෙනවා. අර කිරිය කරගෙන ගියපු මේ වෙලෙන්දාගේ කතාව. ඕකී ඕල් විදියාගේ හිතේ තා ගිහිල්ලා අර ගාලයක් අරගෙන ලොකු බිස්නස්මෑන් වෙලා අර කී හත්ති වට්ටලා ඔක්කොම ඉවර අන්න ওই විදියට හිතින් ගොඩක් වෙච්චේ තියෙන සංඥාව අරගෙන සෑහෙන දේවල් ඒකෙන් කොපි හදාගෙන ඕවා තමයි කෙලස් තමයි කියන්නේ. ප්‍රපංචීත කියලා කියන්නේ ඔයෙන් ඇති කරනවා අපි අතීතයේ සම්බන්ධ හෝ අනාගතයේ සම්බන්ධ හෝ මහා ප්‍රමාණයක් ඇති කරනවා. කැලස් මහ ප්‍රමාණයක් කියනවා මොකද වෙන්නේ? එතකොට මේක සෑහෙන බලයි. මේකෙන් අපි යන්නේ කොහෙටද? දික්ටිමාන මේ ඊළඟට තණ්හා කියන මේ මම මගේ මට කියන සංකල්පනාවත් එක්ක සෑහෙන දුර ගමන් යනවා. ඔන්න සංඥාව ප්‍රපංචේති කියන මේ සංකල්ප දෙක නිසා මේ වාද ඇති වෙන්නේ ඊළඟට සසරේ රැඳෙන්නේ නොයෙකුත් කැලසුන් ඇති වෙලා සසරේ රැඳෙන්නේ මොන වෙයි කාරණාදෙන්නේ මේක අපිට තවත් හදලා සරල කරලා සංඥාවක් ඇති වෙන්නේ කොහොමද? ඊළඟට අපි දක්ව රූපේ ඉඳලා ප්‍රපංචය දක්වා යන ගමන කොහොමද කියන එක තමයි මේ සූත්‍රයේ ඊළඟ දීරින් කියවෙන්නේ. ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් පුළුවන් අහන්න. ඒ හාමුදුරුන්ගේ නම සංඝරක්ෂක. සංඝරක්ෂක. ඒ මේ පපංචේති කියන වචනේ ඉංග්‍රීසියෙන් එකක් proliferation, තව තියෙනවා diversification කියලා කියනවා. ඒක ටිකක් not accepted. ටිකක් ඒක මේ බෝධි ඥානමෝලි හාමුදුරුන්ගේ translation එක diversification කියන එක not only diversifying. It is making more copies. ඒකට නිකන් මේ තියෙන තත්වෙන් එහාට යෑම විතරක් නෙමෙයි වැඩිපුර හදනවා. එතකොට diversification කියන එක deviate වෙන එක විතරයි. Proliferation එකකින් වෙන්නේ not only it's going away from the current situation, it's making more copies, even more vivid copies. Exaggerate කරලා තවත් හොඳට මේ කරන එක තමයි ඒ හොඳ මේ පපංජීති කියන වචනේට translation. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්තම් අපිට හානිවත් but the name for that king දණ්ඩපාණි so that name came because of he was carrying a stick, right? Golden. Yes, so stick, but when he was born with it, yeah, yeah, normally you it becomes famous. ඒක නම එන්නේ ටිකක් පහු වෙලා නේ. දහදින පුබ්බක් කියන එක මම හිතන්නේ උපතින් එයාගේ නම ඒක වෙන්න බෑ. ඉපදිසිම මම කොහොමද සාමාන්‍ය ළමෙක්. පස්සේ ප්‍රසිද්ධ වුණේ ඒ සාහිත්‍යය අපි ප්‍රසිද්ධ වෙන්නේ ඔහු දෙන්නේ නැති නිසා මිනිස්සු කියනවා දැනුත් හදනවා පොරේ රහසේ අපි නැද්ද නන්දාලා දෙකක් කියලා. අර මේ මම දන්නේ නැහැ සිංහල කොහොමද නම දාන්නේ කියලා. මේ වැඩිමින් කතා කරන එක්කෙනාට මේකද දෙමලිච්ච කියලා කියන්නේ වැඩිමින් කියවන එක. නික්නේම්ස් වගේ ඒක පස්සේ මම හිතන්නේ ඔහුගේ චරිතය හැටියට ඔරිජිනල් නේම් අහිංසා. ඒක මේ චරිත සීටි තමයි මොකද කැරක්ටර් එකම පස්සේ අහිංසක කියන එක පස්සේ වුණා අනුමාන. බර්ත් එකෙන් එන නම ලස්සනයි. ඒත් ගොඩක් වෙලාවට අර මේ ශරීර ලක්ෂණේ අනුව තමයි නම දාන්නේ. උප්පලවන්න අම්බපාලි ඒ නම ස්වභාවයේ උපතේ හැටියට දැන් බුදුහාමුදුරුවෝ නම සිද්ධාර්ථ කියන එක යම් අර්ථයක් සිද්ධ කරන කෙනෙක් කියන අදහසින් ගන්න සිද්ධාර්ථ. ඉතින් ඒ විදිහට තියෙනවා සුද්ධෝදන කියන එක ඒ પરම්පරාවේ මේ ඔක්කොම වී වගා කරන රජ પરම්පරාව. ඒ ඕදන කියන බත් සුද්ධෝදන පිරිසිදු බත් කියන එක. ඒක මේ නම දාන්නේ සමහර අර්ථයක් ඇතුළු ගොඩක් වෙලාවට. හරි අපිට විනාඩි 5ක් ඕන විවේකයක් ගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් කන්ටිනියු කරන්න. අවශ්‍ය නැහැ. එහෙනම් අපි ඊළඟට මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. පංච උපාදාන සංකල්පය. පංච උපාදාන සංකල්ප වේදනා සංඥා සංකාර විඥාන. Now we are talking about the third one, Sanya. Sanya, perception. Perception is something then dakine ko, right? The next one is sankara, sanskara, karmic activities. But that is more important than the sanya, which is more than the perception. Because whatever you see, you see. But sankara, sanskara, karmic activities, is your wholesome or unwholesome coming from past life. That how is your sankara? So can you explain a little bit on that area? I feel like sankara is more important than sankhya. Sankhya is a perception. Perception is not perfect. Opposite is perfect. Perfect only sankhya is you what you see, but there is no control. But the control comes after that. Then you get the vijnana. Sankara. The next one is the vijnana. So you build the vinyan, then you don't have any perception. Which we should thank the Buddha first. You know, he was so wise, very expert in analyzing those subtle mental lives. We shouldn't be the first thing, we shouldn't be taking them as individual concepts. Let's say, if you say Rupa, Vedana, Sanya, Sankara, Vijnana, they are five individual phenomena or aggregates that will confuse us. You will be deluded because you can't find anywhere these individually. You have five of them. Can you tell where is your Rupa, where is your Vedana, where is your Sanya, where is your Sankara, where is your Vijnana? Can we differentiate that in us? We all possess these five aggregates. In ultimate truth, we are made of these five aggregates. Conventionally, we are known as I am Hamadru, you are Upasaka. So, these are very conceptual bases. They are not ultimate, or they are not, let's say, they are not the eternal or any kind of substantial truth. You can't be taking these, individualize them. So then you will be confused. Without perception, no sankhara. Without recognizing, sanya is yes. ඇත්තම අපි තේරුම් ගත යුතු ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. සමහර වචන තියෙනවා, උදාහරණයක් ඇටියෙ සංඛාර. සංඛාර කියන වචනයට එක ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. ඒ සංඛාර යෙදිච්ච තැන අනුව වෙනස් වෙනවා. දැන් සංඛාර කියලා කියන්නේ මොකක්ද කියලා අහුවාම එක තැනක තියෙනවා සබ්බේ සංඛාර අනිච්චා කියලා. එක තැනක තියෙනවා අවිජ්ජාපච්චය සංඛාරා කියලා. එක තැනක තියෙනවා පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර කියන තැන. එතකොට ওই හැම තැනම සංඛාරකින් සමාන නැහැ. ඒක එක කාරණයක්. ඒ නිසා ඒක අපි මුලින්ම දැනගන්න ඕන. සංඛාර කියන එකට එක ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. තැන අනුව අර්ථය වෙනස් වෙනවා. අනිත් කාරණේ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහත් තිබ්බට ඒක මේකෙන් පස්සේ මේක ඇති වෙන කියලා කාරණයක් නැහැ. මේ පහම එකට හටගන්නේ වචන ටික කියන්න ඕන නිසා කිව්ව මිසක් මේ පහෙන් එකෙන් සංඛාරයෙන් පස්සේ සංඥාවෙන් පස්සේ සංඛාර හටගන්නේ කියන කතාවක් නෑ යන්නේ. මේ දෙක ඔක්කොම එකටයි යන්නේ. පෙරපස නොවේ ඇති වෙන දෙයක්. දැන් හරි. හරි. ඒක තමයි. දැන් මෙතෙන්දී අපි පංච උපාදානස්කන්ධය කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට යන්නේ. එතකොට එතන සංඛාරවලින් පස්සේ තමයි විඥාන තියෙන්නේ. හැබැයි දැන් මෙතන සූත්‍රය විස්තර වෙන විදිහට චක්කුංච පටිච්ච රූපේ චුප්පජි චක්කු විඥානං තින සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා යං වේදේති සංසංජානති කියලා අතන විඥානයෙන් පස්සේ තමයි සංස්කාර කියන එක තියෙන්නේ. එතකොට මොකද්ද හරි කියන එක ගැටලුවක් වෙනවා කෙනෙකුට. නමුත් පින්නතුනි මේ වචන තිබ්බට එකෙන් පස්සෙ එකක් ඇති වෙන කතාව නෙවෙයි ඇත්තම මේ කියන්නේ. මේ පහේම ක්‍රියාකාරීත්වය එකට යන එකයි මේ කියන්න හදන්නේ බුදුහාඳුර එක එක ස්ථානවල අනුව මේ විස්තර කරපු විදිය. අනිත් දේ තමයි සංඛාර කියන වචනේදී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. හැම වෙලාවෙදීම අපේ හිතේන චේතනා නැත්තම් කුසල අකුසල කර්ම රැස් කිරීමම නෙවෙයි කියන්නේ. හැම තැනදීම කර්ම රැස් කිරීම කියලා කියන්නේ නැහැ. ඈ? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනදී අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා කියන කාරණේදී. එතෙන්ද කියන්නේ අවිද්‍යාව නිසා අපි අතීත යම් කිසි කර්මයක් සංස්කාරයක් හටගෙන තියෙනවා. ඒක හරි. ඒක අතීතෙන් ආපු දෙය තමයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හැම වෙලාවෙම සංඛාර කියන එක අතීතෙන් ආපු දෙයක් සහ හැම වෙලාවෙම සංඛාර වලින් කර්ම සකස් වෙනවා කියන කාරණේ නෙවෙයි කියන්නේ. එතකොට පංච උපාදාන ස්කන්ධ වල සංස්කාර කියන්නේ. ඔව් පංච උපාදාන ස්කන්ධ වල සංස්කාර කියලා කියන්නේ කර්ම සකස් වීම. ඒක හරියි. නැවත උපතක් සඳහා කර්ම සකස් වීම තමයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ. ඔව් එහෙම අපිට ගන්න පුළුවන්. හැබැයි ඒකෙත් එක එක මට්ටම් තියෙනවා. දැන් සංඛාර කියන එක ගත්තොත් එක තැනක සංඛාර විස්තර වෙනවා, කාය සංඛාර, චිත්ත සංඛාර, වාචී සංඛාර කියලා. ඒ සංඛාර කියන එක රහතන් වහන්සේටත් තියෙනවා. කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස දෙක, වාචී සංඛාර කියන්නේ හිත ඇති වචන කියන කලින් ඇති වෙන සිතුවිලි මෙනෙහි කිරීම. ඒ වගේම චිත්ත සංඛාර කියලා සිතේ සංස්කාර වශයෙන් යනවා. ඒක සාමාන්‍ය කෙනෙකුටත් හැම දිනකටම පොදු එකක්. අනිත් දේ තමයි කර්මය පිළිබඳව තියෙන සංඛාර වලදී හැම වෙලාවෙම කියන්නේ නැහැ ඒක නරක දෙයක් කියලාම කියන්නේ නැහැ. සංඛාර කියන එක සාමාන්‍යයෙන් සසර යන හේතු වෙන දෙයක් බව අපි පිළිගන්නවා. නමුත් මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. සංඛාර කියන එකේදී කුසල අකුසල දෙකම තියෙනවා. ඈ අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා පුඤ්ඤ, අපුඤ්ඤ, ආනෙන්ජාවි කියලා ඔක්කොම වටම තියෙනවා. දැන් මේ ඔබ සකස් කරන ඔබ අද රකින සීලියත් ඇත්තෙම සංස්කාර වලට යන්නේ. ඔබ කැමති වුණත් නොවුණත් පිළිගත්තත් නොපිළිගත්තත්. හැබැයි ඒ සංස්කාර වලින් ඒ සංස්කාර නිසා තමයි ඇත්තෙම අද අපට මේ වගේ උපතක් ලබා දීලා තියෙන්නේ. මේ වගේ පහසුකම් ටිකක් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා එකපාරම සංස්කාර බැහැර කිරීමක් නෙවෙයි බුදුදහමේ කරන්නේ අපි කැමතිුණත් කරන්න බෑ අපට. අපි මුලදී කරන්නේ අපාගත වීමට හේතු වන සංස්කාර දෙක ටිකෙන් ටික අඩු කරන එක. ඒ නිසා තමයි සබ්බපාපසකරණං කියලා පළමුවෙම බුද්ධ අවවාදය තියෙන්නේ. දෙවෙනි සංස්කාර දෙවෙනි මට්ටමේදී අපි කරන්නේ කුසලස උපසම්පදා කියන විදිහට පුඤ්ඤාවි සංඛාර රැස් කරගන්නවා. දාන සීල භාවනා කරලා ඒ කරන්න කුසලයේ ප්‍රබල කරගන්නවා. ඒකෙන් අපිට නිරෝගී සම්පත්තිය ලැබෙනවා, දිගාතර සම්පත් ලැබෙනවා, කල්‍යාණ මිත්‍රයන් ලැබෙනවා. මේ පහසුකම් ටික ඔක්කොම ලැබෙන්නේ පුඤ්ඤාවි සංඛාරවල ප්‍රතිඵල විදිහට. ඒ සද්ගුණ ධම්ම ටික අපේ ළඟ තියෙනකොට ඊළඟට අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා ඊළඟ පියවරට යනවා සංස්කාර නිරුද්ධ කිරීමක් සඳහා. එතෙන්ට යද්දී අපි අවිද්‍යාව දුරු කරලා විද්‍යාවෙන් බලන විදියට චින්තනයක් අපි ගොඩනගා ගන්නවා. එතෙන්දී අපට වෙන්නේ අපි බලන විදිය අපේ විෂන් එක අපේ ආලෝකය එන්න එන්නම දියුණු කර ගැනීමයි එතෙන්දී කරන්නේ. යම් කිච්ච මට්ටමකදී එතෙන්දී සංස්කාර තෙදීමක් වෙනවා. හැබැයි එතෙන්දී වැඩිපුරම කරන්නේ ඒ කරන ක්‍රියාකාරීත්වය අපට දුකෙන් නිදහස් වීම සඳහා මාවතකට ආලෝකයේ විවර කරන මාවතක් වෙනවා ඒක. ඒ නිසා මේ පියවර හැමකක්ම අපි ක්‍රමානුකූලව දැනගන්න වටිනවා. ඒ වගේම එකක් අනකට හේතු වෙන ගතියක් තියෙනවා. මේ පහම එකට තියෙන හරියට මේක වෙන විදියකින් කියනවා නාම රූප දෙක. සිත කය කියනවා, පංච උපාදානස්කන්ධය කියනවා, ආයතන 12 කියලා කියනවා, ධාතු 18 කියලා කියනවා, නාම රූප කියලාත් කියනවා. මේක හරියට නාම රූප විඥාන කියන දෙක හරියට සඳහන් වෙනවා. හරියට එකට හේතු කළ තියෙන ධර්මිත දෙකක් වගේ කියනවා. නලකලාප සූත්‍රය දැක්වෙනවා. පින්තුනේ එකක් තියෙන තැන අනිකත් එකයි එකට ගැටගැහෙලා මේ තියෙන්නේ. අපිට එකක් විතරක් අයින් කරන්න බෑ. එකක් අයින් කරොත් අනිකත් බිම වැටෙනවා. ඒ නිසා තමයි ජටා සූත්‍රය දැක්වුවේ යක්ඛ නාමංච රූපංච අසේසං උපරුජ්ජති කියලා සඳහන් කළා. මේ නාම රූප දෙක යම් කිසි තැනක දුරු වෙනවා නම්, දුරු වෙන විදියේ චින්තනයකින් ඉන්නවා නම් එයා නැවත සසරට යන්නේ නැහැ කියලා. එයා මේ ජටාව මෙයා ගැටය ලිහනවායි කියලා, මේ ගැටලුව ලිහනවායි කියලා. එනිසා මේ යන ගමනේදී සංස්කාර හටගන්න එක අපට කොහොමද වෙනවා? අපි මේ මොහොතේ අපිට නවත්තන්න බෑ සංස්කාර කියන එක. අපි මුලදීම දැනගන්නට ඕන සංස්කාර ඇති වෙන විදිය. සංස්කාර ඇති වෙන විදිය දැනගන්න එක ඒක විද්‍යාවට අයිති දෙයක්. අනිත් මිනිස්සු සංස්කාර ඇති වෙන ක්‍රමේවත් නොදැනගෙන කලහ විවාද වලට යද්දී අපේ ළඟ මේක ඇතිවන විදිය අපි දැනගන්නවා නම් ඒක ප්‍රඥා චෛතසිකයට යන්නේ. ඒක අවිද්‍යාව පැත්තට යන්නේ. ඒක විද්‍යාව පැත්තට යන්නේ. ඒ නිසා මේක දැනගන්න එකම අපේ කුසලයේ දිනු කර ගැනීමක්. ඒ නිසා සතුටු වෙන්න එක. අනිත් මිනිස්සු මේක ඇති වෙනවද කියලාවත් දන්නේ නැහැ. අපි මේක ඇතිවන විදිය දැනගන්න එකම කුසලයක් අපේ. ඒකම ප්‍රඥා චෛතසිකයට යන්නේ. ඒකට විඥා කියලා කියනවා, ආලෝකෝ කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, වචන ගානකින් එනවා. ඒක දැන ගැනීමම අපේ දියුණුවක්. ඒක අපි දැනගත්තා කියලා කියන්නේ අනිත් පියවරට අපිට යන්නට අපි සූදානම් වෙනවා කියන එක. මේ ප්‍රශ්නෙට නියම උත්තරේ ලැබුණත් දන්නේ නැහැ. අපි තවදුරටත් ඉදිරියට විස්තර කරනකොට මම හිතන කරුණ අපට තේරුම් ගන්න පුළුවන්. පින්නතුනි අපි මේ සාකච්ඡා කළේ ඇත්තෙන්ම මේ සූත්‍රයේ මෙතෙක් සාකච්ඡා කළේ අපි දුක සත්‍යය සමුදය සත්‍යයයි. තව දෙකක් බුදුහාඳුරු පනවනවා. ඒ තමයි නිරෝධ සත්‍යය මාර්ග සත්‍යයයි. බුදුහාඳුරු පැහැදිලිවම දේශනා කරනවා ලෝකේ බුදුවරයෙක් පහළ වුණත් නොවුණත් මේ යථාර්ථය මේ සිද්ධිය සිද්ධ වෙනවා හැම ලෝකේ. ලෝකේ වෙනස තමයි ඒ සිද්ධිය හඳුනාගෙන නොතිබීම. දැන් මේ කියපු කාරණා ටික ලෝකේ හැමදාම සිද්ධ වෙනවා. මේක බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙවෙයි. මේක බුදුහාඳුරන්ටත් අයිති නෑ. ඒ නිසා බුදුහාඳුරුවත් බුද්ධාගමට අයිති නෑ. බුදුහාඳුරුවත් බෞද්ධය කියලා කියන්න බෑ. අපි බුදුහාමුදුරන්ට බුදුහාමුදුරන්ගේ දහම බුදුදහම කියලා කියන්නේ උන්වහන්සේ මේක අනාවරණය කරගත්තු නිසා. මේ අපි ඉන්න පීරියඩ් එකේ අපි ඉන්න මේ වකවානුවේ මුලින්ම මේ දර්ශන අවබෝධ කරගත්ත බුදුහාමුදුර නිසායි අපි මේ දහමට බුදුදහම කියලා කියන්නේ. බුදුහාමුදුරට ගරු කරන්නේ ඒ නිසායි අපි උන්වහන්සේගම ඥාණයෙන් වෙන කිසිදු ගුරුවරයෙක්ගේ උපකාරයක් නැතුව උන්වහන්සේම අවබෝධ කරගත්තු නිසායි අපි උන්වහන්සේට මෙතරම් ගරු සැලකීම් දක්වන්නේ. නමුත් බුදුහාමුදුර පැහැදිලිවම සඳහන් කරනවා මේක උන්වහන්සේටයි සයිද නෑ. මේක බුදුහාඳුරෝ පහළ වුණත් නැතත් ලෝකේ හැමදාම තියෙන යථාර්ථය කියලා. බුදුදහමේ තියෙන ලක්ෂණය තමයි මේ දුක සත්‍ය විතරක් පනවල නිකන් ඉන්නේ නෑ. මේක නිදහස් වීම මාර්ගය ඊළඟට සඳහන් කරනවා. මේක තමයි බුදුදහමේ තියෙන වැදගත්කම. අන්න ඒ සඳහා එන ගමන් මගේදී නිරෝධ සත්‍ය විදියට නිරෝධ සත්‍ය විදියට මේක කොහොමද නිරෝධ වෙන විදියට බලන්නේ කියලා බලන ක්‍රමය ගැන ඊළඟට සඳහන් කරනවා. කොහොමද ඒ දක්වන්නේ? ඇස නොතිබුණු කල්හි යෝපනාවුසෝ චක්කුස්මින් අසති රූපේ අසති. එවත්නි ඇස නැත්නම් රූපයක් කියලා එකක් නැහැ. රූපේ සජීවී වෙන්නේ රූපයක් තියෙනවා කියලා ගන්නේ ඇස පහළුණු තැනකදී. හැබැයි මේ කියන හැ මතක තියාගන්න විශේෂ දෙයක් මෙතන මේ කියන්නේ අවිද්‍යාව නැති ඇසකින් අවිද්‍යාව බැහැර කරපු ඇසකින් අවිද්‍යා සහිත රූපයක් දකින්න බෑ. මේකයි සිද්ධිය. මෙතන මේ යන්නේ ඇස නැති කල්ලි රූපේ නැහැ කියලා කියන්නේ අවිද්‍යාව නොමැතිව අවිද්‍යාවෙන් බහැරව ඇස දල්වා ගත්තොතින් එයාට රූපයක් නැහැ. රූපයක් නැහැ කියන්නේ මේක නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. එයාට අවිද්‍යාව සහිත රූපයක් යාගේ ලෝකෙට එන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. අවිද්‍යාව බහැර කරපු ඇසකින් බැලුවොත් එයා බලනකොටම දන්නවා මේ මල අතට අයිතිත් නැහැ, මලට අයිතිත් නැහැ, ඇහැට අයිතිත් නැහැ, චක්කු විඤ්ඤාණයට අයිතිත් නැහැ කියලා. දැන් ඔබතුමා මේ තේක ගැන හුවා. මේක කොහොමද සංස්කාර ඇති වෙන්නේ කියලා. මේක අද අපි බලන්නේ මේක රස්නේ වෙනකොට අපේ සංස්කාර ඇති වෙන කොහොමද? අපේ කෙලෙස් වලට යන්නේ කොහොමද? මේක අල්ලනකොටම අපි රස්නේ දැනුණු ගමන් අපි හිතනවා රස්නේ ඇයිති අතට, නැත්නම් රස්නේ ඇයිති කෝප්පෙට, නැත්නම් මේ රස්නේ ඇයිති තේක හදපු කෙනාට, තේක ගෙනත් දීපු කෙනාට කියලා. අන්න එතෙන්දී පුඤ්ඤාවි සංඛාර හරි අපුඤ්ඤාවි සංඛාර හරි ආනෙන්ජාවි සංඛාර හරි ඇති වෙනවා. මේ ගෙනාපු තේක තමන් රස්නෙට කැමති කෙනෙක් නම් හිතේ සතුට වෙනවා. හොඳ කෙනෙක් පිංසිතු වේවා කියලා බොනවා. හොඳ රස්නේ මං කැමති රස්නේ කියලා. තව කෙනෙක් මේක අත දාපු ගමන් පිච්චුනා නම් ඇතැම්මිට අපුඤ්ඤාවි සංඛාරයක් හිතේ කේන්තියක් යනවා. එයා මේකට මේ රූපයට මේකට බාර කළා මේ වේදනාව. අන්න ඒකෙන් තමයි සංස්කාර හටගත්තේ. එතකොට අවිද්‍යා සාගත වෙන කෙනාට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ පහල වෙනකොට මේ පහ ඇති වෙනකොටම අවිද්‍යාපක්ඛ සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාවෙන් හිටුවොතින් ඒ කියන්නේ මේක අයිති මේකටයි කියලා හිටියොතින් එයාට අනිවාර්යයෙන්ම සංස්කාර හටගන්නවා. එයාට තමයි පුණ්‍ය අපි සංස්කාර හටගන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේක දැකලා මේක ගෙනත් දීපු කෙනාට අයිති මේක, මේ පිටි ගෙනත් දීපු කෙනාට මේ කෝපය අයිති, නැත්නම් හදපු කෙනාට මේක අයිති කියලා පනවන කොටියට අකුසලයක් වෙන්නේ නැහැ. එයා කුසල සිතින් බලන්නේ. නමුත් ඒකත් පුණ්‍යවි සංස්කාරයක්. නමුත් එයා ඒත් සසරෙම ඉන්නේ. සසරෙන් ඉන්න විදිහට තමයි සංස්කාරයගේ එයාගේ චේතනා ගොඩ නැගෙන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ දර්ශනය කියලා කියන්නේ සසරෙන් මිදෙන විදිහට මේක බලන ක්‍රමය. මේ තේක බොන්නත් පුළුවන්, බොන එක නෙවෙයි දෝෂය. ඒක රස විඳින එකක් නෙවෙයි. ගැටලුව මේක මේකට අයිති කියලා අපි නිර්මාණය කරන එක. ඒකෙන් තමයි මේ කියන සසරට යන පුඤ්ඤාභියෝ අපුඤ්ඤාභි සංස්කාර හටගන්නේ. එතකොට මේක පෙර පසු නොවි ඉතාම ක්ෂණයකින් මේ පහම හට ගන්නවා. අපට හිතන්නවත් වෙලාවක් නැහැ. දැන් සංඥාවෙන් නවත්තගෙන සංස්කාර හට නොගෙන ඉන්න කියලා අද්දක බඳන් ඉන්න බෑ. පහළ වුණත් ඔක්කොම ටික ගිහිල්ලා. ඒ නිසා ලෝභය මේකට හේතුව ලෝභය කියලා දුකට හේතුව ලෝභය කියලා බුදුදහමේ කියලා තියෙනවා. හැබැයි දුකට හේතුව ලෝභය කියලා ලෝභය නැති කරන්න කියලා නැහැ. ලෝභය නැති කරන්න කියලා කරන්න ඕන. ලෝභය නැති කරන්න කියලා තියෙනවා. ලෝභය නැති කරන්න කියලා හිතලා ලෝභය නැති කරන්න බෑ. ලෝභය නැති කරන්න නම් මොකද කරන්න ඕන? මේ දර්ශනය මුලින් දැනගන්නට ඕන. මේ දර්ශනයෙන් දකින්න ඕන. දකින්න කම්ම මේ ලෝභය හට ගන්නවා. තාවකාලිකව නතර කරන්න පුළුවන්. ඇතැමිට ධානය ලැබලත් කාලයකට නවත්තන්න පුළුවන්. නමුත් සම්පූර්ණයම නවත්තන්න නම් මේකේ සිදුවීම නුවණින් දකින්නට ඕන. මේ අපි සාකච්ඡා කරපු ඇස කිව්වත්, රූපය කිව්වත්, චක්කු විඥානය කිව්වත්, ස්පර්ශය කිව්වත්, විතරකේ කිව්වත්, තෘෂ්ණා දෘෂ්ටිමාන කිව්වත්, ප්‍රපංච කිව්වත් මේ සියල්ලම බාහිර ලෝකයේ තුල දකින්න බෑ. මේක හොඳට මතක තියාගන්න. ඇත්තෙම එවැනි ධර්මඥාන විතර බෑ, සතිය තියෙන්නට ඕන. සතිය නැත්නම් නොලෙජ් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි විස්ඩම් එකයි ওই තුනම එකට යන්නට ඕන. දැනුම තියෙන්න ඕන. දැනුම තියෙන්න ඕන. ඒ වෙලාවේ මයින්ඩ්ෆුල්නස් එක, ඒ කියන්නේ සතිමත් බවයි යෝනිසෝමනසිකාරය එක්ක යන්නට ඕන. ප්‍රඥාව තියෙන්නට ඕන. පුරුදු කරන්නේ. ඒකෙන් ඒකට තමයි අපි දැන් මේ ධර්මය අහලා පුරුදු කරන්නේ මේවා. සිල්වත් වෙලා සමදේ දර්ශනා කරමින් පුරුදු කරන්නේ මේක එකයි. එතකොට මේ පහේ ලක්ෂණය තමයි මේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට බෙදලා දැක්වුවට හොඳට මතක තියාගන්න. බාහිර ලෝකෙට එනකොට මේසයක් උඩ තියලා මෙන්න විතරක මෙන්න රූප කියලා බෙදලා දක්වන්න බෑ. මේක සම්පූර්ණම නුවණින් දකින්න ඕන දෙයක්. අපි අර කියෝනේ අර සිතිජය මිරිගුව කවදාවත් ඔප්පු කරන්න බෑ කෙනෙකුට බාහිර ලෝකෙට ගෙනල්ලා. ඒක මේ අවබෝධයත් එක්කම තමයි, අවබෝධය ලැබෙනවත් එක්කම කෙනා තමයි මිරිගුව පස්සේ නදුව ඉන්නේ. ඒ අවබෝධය ලැබෙනවත් එක්කම තමයි ඒ තැනැත්තා සිතිජය හොයාගෙන හොරයිසන් එක හොයාගෙන නොයන්නේ. අපි කවදාවත් යනවද සිතිජය හොයාගෙන අල්ලන්න? යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? අපි නුවණින්ම දකින නිසා. ඒක අපි නුවණින්ම දකින නිසා. මුවා මිරිගුව පස්සේ දුවනකොට මුවා පුළුවන් ද නවත්තන්න අපට? ඔහු යන ඔහුගේ තියෙන මේ නොදැනීම නිසා ඒක පස්සේ දුවගෙන යන වතුර බොන්න. අපි දුවන්නේ නැහැ. අපි දුවන්නේ නැත්තේ අපි ඒක ඔප්පු කළ නෙවෙයි බාහිර ලෝකේ අපි නුවණින් දැකලා. අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කණ්ණාඩිය කවදාවත් අල්ලන්නේ නැහැ රූපය අල්ලන්න කියලා, නහය අල්ලන්න කියලා කණ්ණාඩියේ නහය අල්ලන්නේ නැහැ. මූණට පුවර දාන්න ඕනේ කියලා කණ්ණාඩියට පුවර දාන්නේ අපි කවදාවත්. ආ අපේ බල්ලට දුන්නොත් පුවර දාන්න කියලා එයා අනේ පින්තු අරකට දායි පින්තූරයට දායි. පින්තුනි අපේ මේ පැත්තට අපි නිතරම මේ පැත්තෙන් බලන්නේ. ඒක බලන්නේ පින්තුනි අපි සම්පූර්ණම නුවණින් මේක දකින්නේ. එනිසා මේ කියන කරුණ අපි සම්පූර්ණයම දකින්නේ නුවණින්. ඒ නුවණින් දකින්න දකින්න තමයි මේ බාහිරට ඇදගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙන්නේ. අපි බාහිරට දැන් කෙනෙක් බැන්න ගමන්ම සද්ද පිටුනේ යගේ කටින්, ඒ නිසා මෙයයි මට බැන්නේ කියලා එයා වල්ලාගෙන, එයාට බනිනවා, දෙමව්පියන්ට බනිනවා, ඔක්කොමටම බනිනවා, ගුරුවරුන්ටත් බනිනවා. ඒකනේ කියන බලන අර මහකාශ්‍යප සැරුත් හාමුදුරන්ට එකපාරක් අර යක්ෂයෙක් ඩොක්කක් ඇන්නුනේ නැනි හයියෙන්. සැරුත් හාමුදුරු හැරිලවත් බැලුවේ නැහැ. හැරුණෙවත් නැහැ. යන විදියට හැම ගියා. අපි සද්දයක් ආපු ගමන් බලනෝ මේ පැත්තනේ. අපි බලන්නේ ඇයි? අපි බලන්නේ ඒ ආපු දෙයට අපි සද්දේ බාර දෙනවා. මෙන්න මේකට තමයි අයිති සද්දේ කියලා. කවුරු හරි බැන්නොත් බනිනකොටම හැරෙන්නේ මොකද? අහවලා තමයි මට බැන්නේ කියලා එයාට පවරනවා මේක. නමුත් පිනොතුනි හැරෙන්නවත් දෙයක් නැහැ. හරියට සිහිය පිටවගෙන හිටියනම් සද්දේ කනට විතරයි, ඒක එතනම නිරුද්ධ වෙනවා. ඒකෙන් සද්දයාවට, එයා සද්දේ නිකුත් කරාට එයාටවත් මේ සද්දේ අයිති නැහැ. එයාට ඒ සද්දේ අයිති නම්, ඒ අපි පේන රූපේට ඒක අයිති නම් එයා මැරුණාම එනන් අපි කියලා ගහන්න ඕනේ යටනේ. ඒ රූපෙත් තියනවනේ. එහෙම අපිට බැනපු කෙනෙක් මිය ගියාට පස්සේ අපි කවදාවත් යාගේ රූපෙට කියලා ගහනවද? යා පණ තියෙනකොට නම් ගහනවනේ. මැරුණට පස්සේ ගහනවද කියලා? ඇයි නොගහන්නේ අපි? හෑ? එතකොට තමයි ටිකක් මොලේ පෑදිලා තියෙන්නේ නේ. ටිකක් නෙවෙයි, ඉතින් ආයෙ හිතාගෙන ඉන්නවා තව තැනක ආ ඉන්නවයි කියලා. නමුත් පින්නතුනි අපි නිතරම ඒ රූපෙන් යමක් නිකුත් වෙනකොට අපි ඒ සඳහා ආයකට බාර දෙනවා. අනේ බාර දෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේක නුවණින් දකින දකින නුවණින් දකිනකොට එයාගේ ඇස පහළ වෙන්නේ නැහැ. ඇස පහළ වෙන්නේ නැහැ කියන්නේ රූප නොබලින්නව නෙවෙයි, රූපෙට ඇසට රූපෙන් නොපෙනෙනව නෙවෙයි, අවිද්‍යාසහගත රූපයක් එයාට නැහැ. එයා රූපේ දකිනකොටම මේකට පවරන්නේත් නැහැ, ඇහැට පවරන්නේත් නැහැ, විඥාණයට පවරන්නේත් නැහැ. මේ පංච විඥාණයම හොඳට මතක තියාගන්න. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා මේ පංච විඥාණයටම කියන්නේ උපේක්ෂාසහගතයි කියලා. මේ පංච විඥාණයම කුසලක් නෙවෙයි, අකුසලක් නෙවෙයි. හොඳට මතක තියාගන්න එක. කුසල අකුසල වෙන්නේ මනෝ විඥාණය. මනසට ගිහිල්ලා මනසින් තමයි ඉතුරු ටික කරගන්නේ. මේකෙන් කරන්නේ රූපයම අවල දියල විතරයි. මේක පොඩි හැඟීමක් විතරයි. ඊටු ටික සංස්කාර මනෝ විඥාණය කියලා ක්ෂණිකව මනෝ විඥාණයෙන් තමයි ඊටු සංස්කාර ටික හටගන්නේ. එනිසා පින්තුනි මේ දර්ශනේ දැනගන්න දැනගන්න අපි වඩා වඩා ආත්ම නාම රූප ගැන පංචබනස්කන්ද මේ කරුණු පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. උත්සාහ කරගෙන අපි නිතරම තෘෂ්ණාව දුරු කරන්න යනවට වඩා තෘෂ්ණාව දුරු කිරීමේ ළඟම පියවර ටික තමයි ටික ටික දන් දීම හුරු වෙන්න. ඒක මේකේ රළු ගතිය අඩු වෙන හේතුවක්. ඒ වගේම දන් දෙනකොට තමයි සද්ධර්මය සමන්ට හිමි වෙන්නේ. මේ ඇත්තන් නිතර පරිත්‍යාග සීල නිසා තමයි, මෞද්‍යම අපේන සලකන නිසා තමයි මේ ධර්මයක් ලැබිලා තියෙන්නේ. මේ ඇත්තන් දැඩිය මසුරු අය නම් ඔබට මෙහෙම ධර්මයක් ලැබෙන්නේ නැහැ. අඩු ගානේ වාහනයට ගෑස් ටික හරිය පරිත්‍යාග කරන්න පුළුවන් සූදානම් ඉන්නේ නිසා තමයි මේ ඇවිල්ලින්නේ. ඒකටවත් ලෝභ කෙනෙකුට නම් මේ ධර්මයක් ලැබෙන්නේ නැහැ. හැබැයි එතනින් නවතින්න හොඳ නැහැ. ඒ ධර්මයේ ලබාගෙන අර ಗುಣධම් ටික මෞද්‍යම වෙන්න සලකලා ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා. මේ ටිකෙන් තමයි ලබා ගන්න මේ ධර්මඥාණයෙන් ඉදිරියට ගිහිල්ලා සිල්වත් වෙලා යෝනිසෝ මනසිකාරයෙන් සමත විදර්ශනා වදමින් නුවණින් මේ දේශ දකින්නට හුරු වෙන්න. ඒ හුරු වීම අන්තරට ආපු සිල්ගත් දවස් විතරක් නෙවෙයි, දිනපතාම කරන්න. කරපු තරමට තමයි මේක ජීවිතයට අවශෝෂණය වෙන්නේ, ජීවිතයට එන්නේ. ඉතින් මේ කරුණ ටික මහා කච්චාන හාමුදුරු විස්තර කළා. ඒ විස්තරය දැනගෙන ස්වාමීන් වහන්සේලා නැවත බුදුහාමර ළඟට ගියා. බුදුහාමර සඳහන් කළා මහා කච්චාන කියන බොහොම පඬිත කෙනෙක්, බොහොම නුවණැති කෙනෙක්, මම විස්තර කරත් විස්තර කරන්නේ මේ විදියටමයි කියලා. මහා කච්චාන හාමුදුරු ගැන අගය කළා බුදුහාමුදුරෝ. එතකොට ඇස ගැන විතරක් නෙවෙයි, අනිත් ඉන්ද්‍රිය හය ගැනම, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හයම ගැනද මෙහෙම කියනවා. ඒ ඉන්ද්‍රිය හය ළඟදිම තමන් සිහිමත්ව හිටියොත්, සතියෙන් හිටියොත් කෙලෙස් ඇති නොවීමට තමන්ට වග බලා ගන්න පුළුවන්. මුල් පියවරේදී අපි සිල්වත්ව මහා අකුසල් වලට යන ගතිය ටිකෙන් ටික අඩු කරනවා. ගිහිල ගිහිල ටිකෙන් ටික මේ අවබෝධයේ ඉහළම தත්ත්වය මොකද්ද? දිත්තේ දිත්ත මත්තන් කියන එක. යමක් දැක්කනම් දැකීම මාත්‍රේ විතරයි. ඒක මේකටවත්, ඇහැටවත්, මනෝ විඥාන, චිත්ත විඥානයටවත්, චක්කු විඥානයට අයිති දෙයක් නෙවෙයි කියලා ක්ෂණිකව යා දකිනවා. එතකොට යා බාහිරට දොස් කියන ගතිය, තෘෂ්ණා දෘෂ්ටි මාන ඇතිවන ගතිය එයාගේ ටිකෙන් ටික අඩු වෙනවා. ඒ නිසා ඒ අඩු වෙන විදියට යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. ඒ අඩු වෙන විදියට සම්මා දිට්ඨිය ඉඳන් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙත් සම්පූර්ණ කරන්න. ඒ වගේම සීල සමාධි ප්‍රඥා වඩන්න. එසේ කිරීමට තෙරුවන් සරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.